ගෞරවනීය මහා සංඝරත්නයයි සදහවත් වස්රාමත පිරිතුනි අනුශාසන සමරසිංහ නෝනා මහත්මිය මේ මහා ශ්‍රද්ධාවෙන් අද දින ස්වාමීන් වහන්සේලාට දානය පූජා කරන අවස්ථාව තේ තමන් නමින් මිය ගිය සියලුම ඥාතීන් සීකරලා එයත්න්ට මේ මහත් කරුණාවෙන් පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වන අවස්ථාව. ඉතින් අපිත් එක්ක එකට ජීවත් වෙන ඥාතීන් එය ජීවත් වෙන කාලේ අපි එකට සුහඳව එය සමග ගනුදෙනු කරමින් ජීවත් වෙනා. මේ ගියන පස්සේ අපට එය වෙනුවෙන් කරන්න පුළුවන් එකම දේ තමයි මේ වගේ කුසල සිත් විදියටගෙන යටි කර ගන්නා වූ දින මේ ගිනාටි කනුමෝදන් කරවීම. ඉතින් ඒ නිසා ඒ උතුම් සත් ප්‍රාර්ථනාව ඇතුවයි අනුශනවන මේ අද පින්කම ලස්සනට සිදු කළේ. ඉතින් ස්වාමීන් වහන්සේලා කැමති විදියට බොහොම ප්‍රණීත විදියට ආහාර පාන සකස් කරගෙන ඇවිදින්නා සම්බුද්ධ පූජා පාත්‍රා සිය තිල්ම දානේ පූජා කරපස්තාව. එනිසා තමන්නමින් මිය ගිය ඥාතීන් අපි සිහිකරමු. විශේෂයෙන්ම තමන්නමින් මිය ගිය ආදරණීය පියතුමා ලෑනලද සිල්වා සමරසිංහ මහත්මයා, ඒ වගේම සෙසු ඥාතීන් වන ලීලා සමරසිංහ මහත්මිය, ලයනල් සමරසිංහ මහත්මයා, සුනිල් සමරසිංහ මහත්මයා, නලින් අතුකෝරල මහත්මා, දයා නෙළුන්දෙනිය ඒ පුංචි අම්මා ඇතුළු මියගේ යන්තා ඥාතින් වෙත්නම් ඒ සියලු දෙනාම මේ පින දැක සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි පෑ මඩල පුණ්‍යානුමෝදනා කරමු ගාථාව කියලා. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. යතා වාරි වහා පුරා පරිපූර්ණි සාගරම් දේව මේවයිතෝ ඒතානම් උපකම්පති උන්නමේ උදකම් වට්ටං යථා නින්නම් භවත්තති ඒව මේ වයිතෝ දින්නම් ඒතානම් උපකම්පති. හොඳයි, අද මේ පින්කම තුළින් මේ ඇති කරගත්තා වූ ආශිර්වාදයේ මේ ඥාතීන්ට අනුමෝදන් කරන්නට අපි බලාපොරොත්තු වන්නේ. විශේෂයෙන්ම ඒ චමොත් මහත්මයා, ඒ වගේම සංකනේ ඒ නතාලේ දරුවන්, ඒ වගේම බ්‍රෙන්ඩ් මැනින් මහත්මයා ඇතුළු ඒ සියලුම දෙනාට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වන්නේ. විශේෂයෙන්ම මේ දින දෙවියන් අනුමෝදන්ව තින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඒ මියගිය සියලු දෙනාම සුවපත් වෙනා වගේම ජීවත් වෙන ඥාතීන්ට දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිරුක් නිරෝගී සම්පන්නිය කිර ජීවනයේ සලසා දෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි සාදු කියලා තින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. හොඳයි, පින්තුනි මේ පුණ්‍යානුමෝදනා කියන කටයුත්ත ගැන අපි ඇත්තෙන්ම තේරුම් ගන්නට ඕනේ ඊටම වැදගත්. බුදුදහමේ හැටියට අනුමෝදනා කියන වචනේ තේරුම තමයි අපි කරන යම් කිසි දෙයක් අනුව සතුටටපත් වීම. ඒක හොඳ දෙයක් අනුව සතුට වෙන්නත් පුළුවන්, යම් කිසි කෙනෙක් කරන නරක දෙයක් අනුව සතුට වෙන්නත් පුළුවන්. ඉතින් මේක අපි වහම තේරුම් ගන්න කාරණයක්. දැන් අපි හිතන්නේ පින්කම් කරාම විතරේ අනුමෝදන් වෙන්නේ කියලා. යම් කිසි කෙනෙක් පින්කමක් කරලා ඒ දිහා දැකලා අනුමෝදන් වෙනවා නම් ඒක පුණ්‍ය අනුමෝදනාවක්. ඒක කුසල අනුමෝදනාවක්. ඒ වගේම යම් කිසි කෙනෙක් කරන නරක වැඩක් කරලා අපි කියමු කෙනෙක් සොරකමක් කරනවා, නැත්නම් යම් කිසි කෙනෙකුට හානියක් කරනවා, ජීවිතයට හානියක් කරනවා. අන්න ඒක දිහා බලලා කෙනෙකුට සතුට වෙනකොට ඒකත් අනුමෝදනාවක් තමයි. හැබැයි ඒකේ ලැබෙන නරක විපාක එක්තරා සිද්ධිය ගැන සඳහන් වෙනවා. එක්තරා කෙනෙක් අනිත් අය මාළු මරනකොට ඒ මාළු මරණ දිහා බැලලා සතුටුනා කියලා. එතකොට ඒකේ අනිසංශ විදියට බොහෝ කාලයක් යන දුක් විඳ කියලා සඳහන් කරනවා. අනේ නිසා ඒ වැරදි දෙයක් කළා සතුටු වෙනකොට ඒකේ අපට දුක් විපාක වෙන්නගෙන සිද්ධ වෙනවා. ඒ වගේම යම් කිසි කෙනෙක් හොඳ දෙයක් කරලා දානයක් දීලා සීලයක් රැකලා අම්මට තාත්තට සලකලා ඒ වගේ කුසල කර්මයක් කරන කෙනෙක් දිහා බලලා සතුට වෙනවා නම් ඒකට කියන්නේ පුණ්‍ය ආනුමෝදනා කියලා. ඒකෙන් සැප විපාක ලැබෙනවා. ඉතින් ඔබ අහලා ඇති සවැත් නුවර ජේතවනාරාමයේ පූජා කරන අවස්ථාවේදී අනාථපිණ්ඩික සිටුතුමා මහත් වූ ධනයක් වියදම් කර තමයි සිද්ධ කළේ. ඉතින් ඒ අවස්ථාවේදී එක දැකලා සතුටටපත් වෙච්ච එක්තරා බ්‍රාහ්මණයෙක් අනාථපිණ්ඩික සිටුතුමා මියන කලින් ඒ තැනැත්තා මිය ගිහිල්ලා දිව්‍ය ලෝකෙ උපදිනා කියලා සඳහන් කරනවා. ඉතින් බලන්න දැන් වියදම් කරේ සිටුතුමා ඒ දිහා දැකලා සතුටු වෙලා අනාථපිණ්ඩික සිටුතුමා දිව්‍ය ලෝකෙ යනත් කලින් අර තැනැත්තා දිව්‍ය ලෝකෙ ගිහිල්ලා දිව්‍ය කලි උපදිනා කියලා සඳහන් කරනවා. මෙන්න මේ වගේ සිද්ධීන් රහසක් සඳහන් වෙනවා. එතකොට අනුමෝදන් කියන වචනේ කිව්වට පස්සේ අපි බොහෝ විට හිතන් ඉන්නේ අර පරදත්තෝප ජීවී ආසභාවී ඉන්නයි විතරේ පින් අනුමෝදන් වෙන්නේ කියලා නේද? එහෙම තමයි සාමාන්‍යයෙන් අපි හිතන් ඉන්නේ. නමුත් මේක ගැඹුරින් කල්පනා කරන්න ඕන කාරණයක්. දැන් අනුමෝදන් වෙනවා කියන එක ආකාර දෙකකින් සිද්ධ වෙනවා. පුණ්‍ය අනුමෝදන් කියන එක. එකක් තමයි මේ වෙලාවෙම ඒ පින දැකලා අනුමෝදන් වෙලා මේ වෙලාවෙම සුගතිගාමී වීම. අන්න එවැනි පිරිසක් තමයි පරදත්ත වූ ජීවී කියන പ്രേත සම්භාවය ඉන්නේ. එයාලා අපි පින්කමක් කරනකොට අපේ ඥාතින් මේ වෙලාවෙම එයයි දැකලා මේ වෙලාවෙ මේකෙන් සුගතිගාමී වෙන අවස්ථාවක් ගැනීම. හැබැයි ඒ අය විතරක් නෙවෙයි පින් අනුමෝදන් වෙන්නේ. එතකොට දැන් අපි කියමු මනුස්ස ලෝකෙ අපිත් එක්ක එකට ඉන්නවා කියලා කෙනෙක්. දැන් අපි පින්කමක් කරනවා වෙනත් කෙනෙකුත් මේ දිහා බැලලා සතුට වෙනවා. එතකොට යාට යත් පින් අනුමෝදන් වෙනවා. එතකොට අපි කියන්නේ නැහැ නේ යාට පින් අනුමෝදන්ුනේ නැහැ කියලා කියන්නේ නැහැ. යාට පින් අනුමෝදන් වෙන්න බෑ කියලාත් අපි කියන්නේ නැහැ නේ. එතකොට යත් පින් අනුමෝදන් වෙනවා. එතකොට එතනත් අනුමෝදන් වීම. එතකොට අපි දෙවියන්ට පින් අනුමෝදන් කරන්නේ. දැන් අපි කියන පරදත්ත වූ ජීවිත යන විතරයි පින් අනුමෝදන් වෙන්නේ වෙන කාටවත් පින් අනුමෝදන් වෙන්න බෑ කියලා නේ. එහෙනම් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරන්නේ. එතකොට දෙවියොත් ඒ දිහා දැකලා සතුටු වෙනවා. තින් දෙවියනුත් පුණ්‍ය අනුමෝදන වෙනවා. හැබැයි ඒවනේ මේකේ අනිසස ලැබෙන්නේ නැහැ. පස්සේ කාලේ ඊළඟ ආත්මභාවය ලැබනකොට එතනින් චුත වෙන අවස්ථාවේදී අරක කුසලයක් පිණිස හේතු වෙනවා. ඒ නිසා මේ අනුමෝදන් කියන වචනේ පැහැදිලි කරනකොට අපි හුඟක් කලමනාකාරී වෙන්නට ඕන. ඒ නිසා මේ අවස්ථාවේදී මේ පින දැකලා සතුටු වෙලා ආත්මභාවය වෙනස් කරගෙන ඉහළ තැනක ඉබදෙන්නත් පුළුවන්. මේ වෙලාවේ ඒ පින දැකලා සතුටු වෙලා ඒ කියන්නේ සංසෙ විදියට පස්සේ කාලෙක ඒ පිනාන සංස ලැබෙන පුළුවන්. ඉතින් මේ ආකාර දෙකෙන්ම සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ යම් කිසි ඥාතීන් වෙනුවෙන් පින් අනුමෝදන් කරනකොට අපේ මේ ආත්මභාවයේ ඥාතීන් විතරක් නෙවෙයි. ඔව් කල්ප ගණන් ඥාතීන් අපි දිහා දැකලා පින් අනුමෝදන් වෙන බලාපොරොත්තුෙන් ඉන්නවා. දැන් උදාහරණයක් ඇරෙන්නේ මේ පුණ්‍ය අනුමෝදනා කියන කාරණය මේ බුද්ධෝත්පාදයේ මුලින්ම ආරම්භ වුණේ බිමිසාරයතුමාගේ කාලේ. එතකොට බිමිසාරයතුමා බුදුරජාණන් වහන්සේට ප්‍රථම ආරාම පූජාව වන පෙළවන ආරාමයේ පූජා කර පවස්තාවේදී ආරාමයේ පූජා කළා රජතුමා ගෙදර ගියා. නමුත් පස්සේ රජතුමා සිහිනයක් දැක්කා රජතුමාගේ අතීත ඥාතීන් මුළු කල්පයක් තුල හිටියේ ඥාතීන් මේ සිදුවෙන මහා කුසලයේ අනුමෝදන් වෙන බලංගුරුත්වෙ හිටියා කියලා. ඉතින් ඒ නිසා රජතුමා රාජ්‍යමේක සිහිනෙන් දැක්කා දැකලා මේ සිද්ධිය බුදුරජාණන් වහන්සේට කියලා සඳහන් කළා. ඊට පස්සේ රජතුමා තවත් දානමය පින් කම්බෝ සෝදානම් කරලා අර ආවාස පූජාවත් එක්කම මේ සියලුම පින් අර මීගේ ඥාතීන්ට අනුමෝදන් කෙරෙව්වා. ඉතින් ඒකින් බොහෝ ඥාතීන් සෝහත් වෙලා සුගතිගාමී වුණා කියලා සඳහන් කරනවා. ඉතින් මෙන්න මේ වගේ කාරණයක් තියෙනවා. අපේ මේ ආත්මභාවේ ඥාතීන් විතරක් නෙවෙයි අපි මේ සසරේන ගමනේදී අපට ඥාතීන් නොවෙච්ච කෙනෙක් හොයාගන්න බැහැ. ඒ තරම් අපේ අතීත කාලාත් භවවල අම්මල තාත්තලා පින් අනුමෝදන් වෙන පුළුවන් ස්ථානවල ඇති ඒ අය පින් බලාපොරොත්තු වෙන ඇති. ඉතින් අපි ඒ අය හැමදෙරාම සිහිපත් කරලා මේ වගේ පින් අනුමෝදන් කිරීම එයට එක ලොකු යහපතක් වෙනවා. අනිත් එක අපට සතුටක් අපට ඒ අය වෙන යම් සිදයක් කරන්න ලැබුණා කියලා. ඉතින් අනුශාසන සමරසේන නොනම් හත්මිහුවම සතුටක්පත් වෙන තමගේ ආදරණීය පියතුමා ප්‍රධාන එමේගේ සියලු ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා පිණිස ලීලා සමරසිංහ මහත්මනිය, ලයනන්ද සිල්වා සමරසිංහ පියතුමා, ලයනන්ද සමරසිංහ සහෝදරයා, සුනිල් සමරසිංහ සහෝදරයා, නලින් අතුකෝරල මහත්මා, දයානෙරුන්දෙනිය, ඒ ආදරණීය පුංචි අම්මා ඇතුළු ඒ සියලුම ඥාතීන්ට මේ පින අනුමෝදන් වේවා කියලා නැවතත් අපි සාදු කියලා පුණ්‍ය අනුමෝදනා කරමු. සාදු සාදු සාදු. ඒ වගේම ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වන වසන්ත සමරසිංහ මහත්මාට, නතාලි දියණිය, සමෝත් මහත්මා, බ්‍රෑන්ඩ් මැනින් මහත්මා ඇතුළු හැම දෙනාටම නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මදැ මේ සියලු පින් බලයෙන් ඔබ අපේම දෙනාටම මෙලොවසින් නිදුක් නිරෝගී සම්පන්නිය කෙරෙහි ජීවණයත් සසර ජීවිතයේ සුවපත් භාවය ප්‍රාර්ථනා කෝලව උතුම් නිවන් සුවයත් සේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලස නිච්ඡං වන්දහා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්තේ ආයුහන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්තේ ඉමිනාතේ සමිජ්ජතෝ.